ධර්මදේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්‍යාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන් දයානන් වහන්සේට. ධර්මාශ්‍රවණයට පෙර අපි සාදුනාදියක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ථ පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං ති ධර්මශ්‍රණාබිලාසි සදාබර පින්නතනි මෙහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සෑම දිනාගේම පාහේ මුවග රැවදෙන ගාථා රත්නයක් පදනම් කොටගෙනයි අපි ධර්මදේශනාව කරන්න අප කල්පනා කරන්නේ. කවුරුත් කල්ැතිව තීරණයක් ගන්නට එපා හිතන්නට එපා. ඔය ගාථාව නම් අපි දන්නවා. ඔය ගාථාවේ තේරුමත් අපි දන්නවා. මොනවද ඔය ගාථාවෙන් කියන්න තියෙන බණ එහෙම කියලා. මම පළමුවෙන්ම කියනවා මේක ඉතා ගැඹුරුයි කියන එක. මෙහෙම දේවලුත් මේ සමාජයේ දැනගත යුතුයි කියන කාරණේ පැහැදිලි කිරීම සඳහා තමයි මේ දේශනාව අපවිසින් කරන ලබන්නේ. කෙවිට සවන් දෙන්නන්ට තවදුරටත් අපට සවන් දීමට කරුණු තියෙනවායි කියන කාරණය ප්‍රත්‍යක්ෂ වේවි. උදෑසනට ඇතැම් මාධ්‍යවල පවා නැත්නම් අවසන් කරන අවස්ථාවන්හිදී පවා මේ ගාථාව සජ්ජායනය කරලා නිමා කරනවා අපි අපේ ජීවිත කාලය තුළ සාතිබෙනවා. භාවිතයේ බහුලක මනෝගත් කලය සාමාන්‍ය බෞද්ධයක ප්‍රෝණෑම කෙනෙකුට කටපාඩම් වෙලක් තිබෙනවා. නමුත් කෙනෙක් කල්පනා කරන්නේ නැහැ සම්පූර්ණ බුද්ධ ධර්මයේම මේ ගාථාව තුළ ඇතුළත් වෙලා ඉතිරිමා කියන එක. අන අප සූදානම් වන්නේ ඒ කරුණ පැහැදිලි කරන්න. එන ඔබ මේකට අර්ථයක් සපයාවේ. සබ්බ පාපස්සා කරුණං සියලු කුසල් නොකල යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් රැස් කළ යුතුය. සචිත්ත පරියෝදපණං සිත දමනය කරගත යුතුය. ඒතං බුද්ධාන සාසනං ය සියලු බුදුරුන්ගේ ඉගැන්වීමයි නැත්නම් නිර්දේශයයි කියලා. පාලියේහි සිංහල පරිවර්තනයේ බැලුව බැල්මට ආසන්න වශයෙන් හරි වගේ පේනවා. නමුත් මේ කියන කාරණා කරන්නේ කොහොමද? සබ්බ පාපස්සා කරන සියලු පව් නොකල යුතුය. සියලු පව් කියලා බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකය පුරා සංඛ්‍යාත්මකව ගණන් කරපු පව් සංඛ්‍යාවක් පැහැදිලි කරලා නැහැ නේද? ප්‍රමෑතදී ප්‍රකාශයට පත් යම් කිසි ග්‍රන්ථයක නම් එහෙම කෙලෙස් සංඛ්‍යාව නිත්‍ය සංඛ්‍යාවක් වශයෙන් සඳහන් කරලා තිබෙනවා. එසේ වුවත් බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ පවතින්නේ යංකෝ විසාක සතං සුඛානි සතන්තේ සම්දුක්ඛානි කියලා. නම් කිසි පුද්ගලයෙකුට අල්ලා ගැනීම සංඛ්‍යාව 100ක් තියෙනවා නම් දුක් 100යි 5ක් තියෙනවා නම් දුක් 5යි එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැහැ කියලා. ඒ නිසා ඒක නියත සංඛ්‍යාවක් වෙන්නට හේතුවක් නැහැ. ක්ලේශසහගත බව කියන එක එක එක්කෙනාගේ පරිවර්තාවන්ට අනුව වෙනස් වෙනවා. නමුත් අපට මේවා හොයාගන්න පුළුවන් තැන්ති. සුන්දරණි සූත්‍රයක සඳහන් වෙලා තිබෙනවා ඔය සබ්බපාප වලට අයිති වෙන කාරණා මොනවාද කියලා. ධර්මශ්‍රවණය කරනවා අපි පින්නතුන් තව අදන්නවා ඒක. අපි ඒකට කියන්නේ දස අකුසල් කියලා. සිංහලෙන් කතා කළොත් සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධව හැසිරීම, බොරු කීම, හිස් වචන කීම, තරස් වචන කීම, කේලාම් කීම, දැඩි ලෝභය, බලවත් කෝපය සහ මිත්‍යා දෘෂ්ටිය කියන මේ කාරණා. එසේ පැහැදිලි කරන මේ සූත්‍රවල මේ 10ට මුල් වෙන මූලයන්පත් මූල තත්වයන් පෙන්වනවා. යම්නම් පුද්ගලයන්ගේ චේතනාවේ ඇතිවන මූල් තත්වයන් පෙන්වනු ලබනවා. ඒ හිදී අකුසල් සඳහා මුල් වෙන මූලයන් අකුසල මූලයන් වශයෙන් හඳුන්වනු ලබනවා. එතකොට මේ අකුසලයන් සිදුවීමට බලපාන මූලයන් ඒවා නම් ඒ මූලයන් ඇතිතුළු කෙනෙක් අතින් අකුසල සිදු වෙනවායි කියන එක තේරුම් ගන්නවා. අපි එකට කියනවා ලෝභ හේවත් දැඩි ඇල්ම, දේශ හේවත් ගැටීම, මෝහ හේවත් මිත්‍යා දෘෂ්ටිය කියලා මතපතා කරන ලබනවා. ඇතැම් විට අප එක පැහැදිලි කරන ලබනවා ඇලීම සහ මුලාව සහ ගැටීම සහ මුලාව කියලා. එතකොට කෙනෙක් ගාව චිත්තසංතානගතව පවතිනවා නම් ලෝභ මෝහ දේශ මෝහ ඒවා සිතෙහි සැඟවී තිබී අපි කියනවා නිදිගත් සිත කියලා ඇතැම් විට කියනවා අපි සංහානසේ කියලා අදාළ තැන්වලදී ඒවා මතුවෙනවා. ඒ මතුවෙන විට තමන්ට තමන්ගේ කය වචන සිත පාලනය කරගන්න අපහසු වෙනවා. කයෙන් නම් යම් ක්‍රියාවකට පෙළඹෙනවා, වචනයෙන් නම් යම් වචනයක් පිට කරන අනිත් අයගේ හදවත්වලට උල්ලැණෙන්නාසේ යැනෙන්නට සිටිනුත් එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවා. සමහර විට සමාජයේ පවතිනවා අසහ කතා දෝෂ කියන වචනයක් ඔය චේතනාවේ ස්වභාවයේ තියෙන අකුසල සහගත බව මුල් කොටගෙන. එතකොට එහෙනම් සියලු පව් නොකිරීම සඳහා ලෝභ දේශ මෝහයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න ඕන. නමුත් පුදුන් අය කියන්නේ කවුද? පුතග්ජන කියන සමාජයේ සඳහන් කරන ලබන්නේ මේ ලෝභ දේශ මෝහ සහිතය. ලෝභ දේශ මෝහ වලට යටත්ව කටයුතු කරන කියන අර්ථය තමයි පුදුන් කියන වචනයෙන් සඳහන් වෙන්නේ. එහෙනම් පුදුන් ස්වභාවයක සිට අපට මේ සියලු පව් නොකිරීම කියන එකට එළඹෙන්න පුළුවන් කමක් නැහැ. පුදුන් කියන එකේ තේරුම සාමාන්‍ය පුතග්ජන කියන එකේ තේරුම මිනිස් වර්ගය වශයෙන් ගත්කල කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤං ච ඒකදා කියලා ගාථාවක සඳහන් වෙලක් තිබෙනවා. දවසක පව් කරන දවසක පින් කරන. පින් පව් දෙකම සිදු වෙනවා කියන අර්ථය තමයි ඒකෙන් කියවෙන්නේ. ඇයි බුදුන් වහන්සේ සියලු පව් නොකළ යුතුයි කියන මේ නිර්දේශය කරලා තිබෙන්නේ? උන්වහන්සේට තියෙන විශේෂණයක් තමයි සයං අභිඤ්ඤාය සච්චිකත්වාප වේදිතාන් කියන එක. අපට නොපෙනෙන දෙයක් උන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනයි දේශනා කළේ. අපට පෙනෙන්නේ යමක මෙලෝ විපාක පමණයි. නමුත් බුදුන් වහන්සේට ඒ සාංසාරික වශයෙන් කෙනෙකුට ගැලවෙන්න බැරි දෙයක් වශයෙන් තේරුම් ගන්න ලැබුවා. ඒ අනුව බුදුසමයේ සඳහන්වනු ලබන්නේ ලෞකික වශයෙන් ගත්කල පුණ්‍යක්‍රියා යනු දෙවියන් හෝ මිනිසෙයින් අතර ලෞකික සැප ලබන්න පුළුවන් විපාක ලබන්න පුළුවන් ක්‍රියා වශයෙන් උත් පව් යනු මිනිසුන් අතර හෝ නිරේ හෝ තිරිසන් සතුන් අතර හෝ ඉදදී දුක් විඳින්න සිදු වෙන කර්ම වශයෙන් උත් එහෙනම් අන්න ඒ දුකට අකමැති සත්වෙක් වශයෙන් තමා අනාගතයේ දුක බලාපොරොත්තු වන්නේ නැත්නම් පව් කරලා දුක බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන්න බෑ. ඒක විපාක වශයෙන් නිදින්නම සිදු වෙනවා. එහෙනම් ඔහු දුක කැමති නැත්නම් ඒ සඳහා වූ කල්ලතෝ ගන්න ඕන පියවර තමයි ඒ පාපයන්ගෙන් ඉවත් වෙන එක. දැන් අර අප මේක පෙර සඳහන් කරපු කතාවක තිබෙනවා චක්කපාල මහරහතන් වහන්සේගේ පෙර ජීවිතයක කාන්තාවකට විස බෙහෙත් දැල්වා අන්ධ කළයි කියලා දුෂ්ට චේතනාවෙන්. එහෙම කරලා ඒ වෙද මහත්මයා ප්‍රාර්ථනා කළේ නෑ, ඉල්ලුවේ නෑ මට සංසාරයේ මේකට දුක් විපාක දෙනක් දෙන්නේ කියලා. කර්ම නියාමයේ හැටි චක්කුපාල හිමියන්ගේ ජීවිතය අරිහත් ඵලය සමග දැසාන්ද වීමක් පිළිබඳ කතාවක් අපි අසා තිබෙනවා. එතකොට ඒක තමයි විපාකය. මෙන්න මේ தත්ත්වය තේරුම් ගත්තහම පුදුන් සමාජයේ අයටත් තවෙන් ඈත් වීමට හිතෙනවා. වත්මන් සමාජයේ අපේ බෞද්ධ පරම්පරාවල සදහවත් බොහෝ දෙනෙක් අර හිතට ආවහම පාලනය කරගන්න බැරුවට යම් දෙයක් කළාට කීවට මේ සිහි කල්පනාව ඇති අය බොහෝ දෙනා පවට බයයි, පවට කැමති නැහැ. මොකද තමා පිටුපස එන විපාකයක් තිබෙන බැවින්. නමුත් මේ සියලු පව් නොකර සිටීම සඳහා තව ටිකක් දියුණු කරගන්න ඕන කාරණයක් තියෙනවා. මේ ධාතපද තුන වෙන වෙනම අර්ථ විග්‍රහ කරනවට වඩා ඔක්කොම එකට සම්බන්ධ කරගත්තම තමයි වඩාත් හොඳ වෙන්නේ. එහෙනම් කුසලස්ස උපසම්පදා කියන එක තේරුම් ගන්න වෙනවා. මේකට මේකෙන් කියන්නේ ඇතැම්හු පරිවර්තනය කරන කියනවා අපට ඇහිලා තියෙනවා කුසල රැස් කිරීම කියන අර්ථය. රැස් කිරීම කියන වචනේ පාවිච්චි කරන්න එපා මේ කුසලස්ස කියන වචනේ තේරුම හොයාගන්න. කුසලතා සමාජයේ දහම් පාසල් දරුවන්ගේ දක්ෂතා අගයන අවස්ථාවන්හිදී ඒකට කුසලතා කියලා පෙන්වන්නේ. ඒ වගේම යම් යම් අය වර්ණනා කරන කොටත් කුසලතා පිරිපුන් කියන වචනේ පාවිච්චි කරනවා. කුසලතා කියන්නේ එතකොට දක්ෂතා හැකියාවන් කියන එක. එහෙම කෙනෙකුට ජීවත් වීම සඳහා ලෞකික මට්ටමේ කුසලතාවයක් හෙවත් දක්ෂතාවයකට තිබෙන්න අවශ්‍යයි. ඒ කුසලතාවය මත තමයි ඔහුගේ ජීවනෝපාය සැකසෙනු ලබන්නේ. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ එහෙම ලෞකිකාර්ථයට සීමිත වූ දෙයක් නෙමෙයි. ඊට වඩා ගැඹුරට ගිය දෙයක්. කුසලතාවයක්. අන්න අපේ බෞද්ධ පින්නතුන් තුළ ඇති වෙන්නට ඕන ධර්මශ්‍රවණයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙන්න මේ කුසලතාවයයි. මේ කුසලතාවය පිළිබඳව මා තවත් සූත්‍රයකින් දැකලා තිබෙනවා දැනගෙන තිබෙනවා. ඒකට කියන්නේ ධාතු කුසලතා සහ මානසිකාර කුසලතා කියලා. මෙන්න මේ දෙක තියෙන්න වෙනවා. ධාතු කුසලතා කියන එක සාරාංශ වශයෙන් කියනවා නම් ධාතු වශයෙන් දැකීමේ දක්ෂතාවය මානසිකාර කුසලතා කියන එකෙන් පෙන්වන්නේ අයෝනිසෝ මානසිකාරයෙන් තොරව යෝනිසෝ මානසිකාරයෙන් ලෝ දැකීමේ දක්ෂතාවය. මෙන්න මේ දෙක තියෙන්න ඕන සියලු පව් වලින් ඉවත් වීම සඳහා. අන්න ඒකයි අපි ඒක පැහැදිලි කරන්න ඕනකමක් තිබෙන්නේ. එහෙනම් මේ පද දෙකේ ගොඩක් දේවල් පැහැදිලි කරන්න තියෙනවා. මොකද්ද මේ ධාතු වශයෙන් දැකීමේ කුසලතාවයේ දක්ෂතාවය කියන්නේ? ධාතු කියන වචනය සිංහල භාෂාවෙත් යෙදෙනවා ව්‍යාකරණවලදීම මූලතත්ත්වයන් කියන්න. ඒ වගේම ශරීර සම්බන්ධයෙන් ගත්කලත් කෙස්ලොමියදත් කියන වචන වලට පෙරාතුව ඒවට මුල් වෙන්නේ පටවියාපෝ තේජෝ වායු කියන ධාතු හතරක් කියන වචනේ පාවිච්චි කරනවා. එයින් කියවෙන්නේ මූලතත්ත්වයන් කියන එක. ඒ වගේ ඔබ නැමැති සත්‍යයල් තුන පවතිනවා. ඒ වගේ පටවියාපෝ තේජෝ වායු හතර ඉක්මවා ගිය තවත් ධාතු නැත්තම් මූලතත්ත්වයක්. ඒක ටිකක් ගැඹුරුයි. නම් තේරුම් ගන්න. ඒකට කියන්නේ අතලස් ධාතුව කියලා. මූල තත්ත්වයන් 17ක් කියන එක. අන්න ඒවා තමයි ධර්මශ්‍රවණයකදී තේරුම් ගන්න ඕන කාරණා. දැන් ඔබ ඔබගේ සිරුර පිළිබඳ පරීක්ෂණයක් කරොත් ඔබට ඔබ එක්කෙනෙක් වශයෙන් පෙනෙනවා. නමුත් තවදුරටත් විග්‍රහ කරගෙන යාමේදී අපට පෙනෙනවා සත්වයායනු ඇස, කන, නාසය, දිව, කය සහ සිත කියන දොරවල් 6කින් අරමුණු ගන්නා වූ පැවැත්මක සිදුවීමක් කියන එක. අදකට මෙන්න මේ ජීවත් වීමේදී අරමුණු ගැනීමට මුල් වෙන්නා වූ මේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියලා කියන්නේ අපි සතු මූල තත්ත්වයන් නැත්තම් ධාතු තත්ත්වයක්. නමුත් මේක එහෙම 6ක් වුණාට 18ක් වුනේ නැහැ. 18ක් වෙන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න වෙනවා. එතකොට මේ ඇසට 3ද, ඇසට 3යි, කනට 3යි ආදී වශයෙන් 3 වරක් 6 තමයි 18ක් වෙන්නේ. අපි ඒක තේරුම් ගන්න වෙනවා. ඇසට රූපයක් පෙනීමේදී අවශ්‍ය වෙන කාරණා කීපයක් තිබෙනවා. ඒ තමයි චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය කියන එකේ තේරුම මියගිය පුද්ගලයාගේ ඇස තිබුණාට ප්‍රසාදය නැහැ. ප්‍රසාදය කියන්නේ අරමුණු ගැනීමේ හැකියාව. ඒ වගේම ඇසට හමු වෙන රූප tattvයක් පවතිනවා. ඇසට නම් අපි ඒකට කියනවා රූප රූප කියලා. රූප රූප කියයි පැහැදිලි කිරීමේදී ඉදිරියෙන් තියෙන රූපය රූපේ වශයෙන් සලකනබුවාට ඉදිරියෙන් තියෙන රූපයේ උදව්වෙන් කැඩපතක් ළඟ ඔබ සිටගෙන ඉන්නා විට ඔබේ ශරීරයේ කැඩපතවලින් පෙනෙනවා වගේ ඇස ඇතුළත රූපයක් සකස් වෙනවා. අන්නේ ඇස ඇතුළත රූපය සකස් වෙනකොට තමයි අපට රූපයක් පෙනෙන්නේ. ඇස් පෙනෙන්නේ නැහැ කියන එකේ තේරුම ඇස ඇතුළත පේන්න ඕන තැනට මේ රූපය රව අපි එකට කියනවා ප්‍රතිබිම්බ කියලා පිළිබිම්බව සකස්වන්නේ නැහැ. එතකොට බාහිර දෙයක් අපි පෙනෙනවායි කියලා කියන්නේ ඒ බාහිර දේ උදව්වෙන් අපේ ඇස තුළ මේ රූපය සතහන් වුණාම ඒක හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඒකට කියන්නේ ගෝචර රූපය කියලා. ඊළඟට මේ දෙක නිසා තවත් පහළ වෙන එකක් තියෙනවා හඳුනා ගැනීමේ සිත. තව මේවට විස්තර ගොඩක් තියෙනවා නමුත් මෙතන ධාතු වශයෙන් සඳහන් කිරීමේදී අපි එතන විතරයි ගන්න ඕන. ඇසෙන් රූප හඳුනා ගැනීම. ඇසට හමු වෙන රූපය හඳුනා ගැනීම කියන අර්ථයට කියනවා චක්ක විඥාන කියලා. එතකොට ප්‍රසාදය, ගෝචර රූපය සහ චක්කු විඥානය කියන තුන ගත්තාම ඇසට රූප පෙනෙන්න මුල් වෙනා වූ ධාතු තුනක්. එතකොට මේ ධාතු තත්වයන් පිළිබඳව සමස්ත සමාජයේ පුතග්ජන අයට කුසලතාවයක් නැහැ. ඔවුන් හැම විටකදීම මට පෙනෙනවා, මට තරහ එනවා, මම කරනවා කියනවා අල්නහම මේ ධාතු තත්වයෙන් බලන්න පුළුවන් කමක් නැහැ. අපි සියල්ල විග්‍රහ කරගන්න උත්සාහ කරමු ඉතුරු ධාතු තත්වයන්ද පැහැදිලි කරලා. අපි ඇස ගැන කතා කළා, කන ගැන කතා කරන්න වෙනවා. කනේ තියෙන මේ ඇසන ස්වභාවයට කියන්නේ සෝතප්‍රසාදය කියලා. ඒ වගේම ස්තනට ඇහෙන ශබ්දයට කියන්නේ ශබ්ද රූපය කියලා. කනට ඇසට රූප රූපය වගේ කනට ශබ්ද රූපය. ඒ වගේම එතන පහළ වෙන හඳුනා ගැනීමට කියන්නේ සෝත විඥානය. ශබ්දයක් ඇහුණා කියන හඳුනා ගැනීමට තමයි මේ සෝත විඥානය කියලා කියන්නේ. එතකොට එතනත් ධාතු තුනක් තියෙනවා. ඊළඟට දිව ගන්න ඕන. දිවෙත්තව තිනවා ප්‍රසාදී කියලා එකක් නැත්නම් තිත්ත රස පැන්ත සාදී වශයෙන් දැනෙන ස්වභාවයේ ඔය බුලත් විතර එහෙම වැඩි වෙන කාල රස දැනෙන්නේ නැතු වෙනවයි කියලා කියන්නේ කටහුණු වැටෙනවා එහෙම කියලා කියන්නේ ප්‍රසාදී අඩපණ වීමක්. එහෙනම් නැත්නම් ජීවහා ප්‍රසාදය. ජීවහා ප්‍රසාදයට යමක් දැනෙන්නට රස කලාප එතෙන්ට එන්න ඕන. ආහාර ගැනීමේදී තිත්ත හෝ පැණි හෝ අඹුල් වශයෙන් ඒක තමයි ගෝචර රූපයේ බවට පත් වෙන්නේ. එතකොට මේ රස හඳුනා ගැනීමේ ක්‍රියාකලාපයට කියන්නේ ජීවහා විඥානය කියලා. එතනත් එතකොට රස රූපය ජීවනා ප්‍රසාදය සහ ජීවා විඥානය. චක්කුසෝත ගාන තෝකස ගන්න මම හිතන්නේ අපි එකක් ගන්න වෙනවා. නාසය. නාසෙත් පවතිනවා ප්‍රසාදය කියන කොටස. එතකොට මේ ප්‍රසාදයට ගන්ධ කලාප හමුීමේදී තමයි ගාන විඥානය පහළ වෙන්නේ. එතනත් තමයි. ඒ වගේම කයත් පවතිනවා මේ ප්‍රසාදය කියන එක. කෙස්සල එහෙම නැත්නම් නියාග සුදුන කොටසේ ඇරුණ විට මුළු ශරීරය පුරාම යමක් ස්පර්ශ වූ විට ගැටුන විට දැනගැනීමේ හැකියාවක් පවතිනවා. ඒකට තමයි කියන්නේ කාය ප්‍රසාදය කියලා. ඒකට හම් වෙන දේවල් වලට පොට්ටබ්බ කියන වචනේ පාවිච්චි කරනවා. නැත්නම් පටු ව්‍යාපා තේජෝ වායු වශයෙන් සඳහන් වෙනා වූ යම් ඝන දෙයක් ස්පර්ශ වීම. එතකොට අපි කියනවා කාය විඥානය කියලා. මේ පහෙන් ලෝකේ හඳුනා ගන්න එක තමයි කුඩා දරුවන් මුංචි පුංචි කාලේ කරන්නේ. ඒ නිසා තමයි අම්මගෙන් තාත්තගෙන් දකින දකින හැම දෙයක්ම ඒ මොකක්ද ඒක කොහොමද තියෙන්නේ කියන විස්තර අහන්නේ. මෙම ආසා දැනගැනීමේදී නොදැනුවත්වම මේවත් දැන්පත් වෙනවා සිතෙහි. අන්න එසේ තැන්පත් වූ දෙය තමයි මනෝවිඥානය කියලා කියන්නේ. ඔබට යම්තාක් ජීවිතයේ කළ කිවිවල් මතක නම් මතක් කරගන්න පුළුවන්. මතක් කරන්නේ හැත කරන්නට පේන කොටත් මතක් වෙනවා. නමුත් එහෙම නැතිවත් ඉන්න ගමන් මතක් කරන්න පුළුවන්. ඔය නිින්දේ සීන පේනවා කියලා කියන්නේත් එහෙම එකතු කරගත්තු දේවල් මතක් වෙන එක. එතකොට එතන සිතට මනෝ අරමුණු සහ මනෝවිඥානය. දැන් මේ විදිහට ගත්තාම අපි විවිධ නම් වලින් අපි කතා කළාට උගතා නූගතා උපාසකයා උපාසිකාව ආදී වශයෙන් කතා කළාට එහෙම නැත්නම් කෑම කනවා ඇඳුම් අඳිනවා දෝෂයන් කරනවා ආදී විවිධ වචන කතා කළා. අනුරිද්ධාට එනකොට කරනු ලබන්නේ ප්‍රසාද හයක අයත් එක ධාරයකින් අරමුණක්ගෙන ඒ අරමුණ රස විඳින්න ඉන්නේ. ඒක තමයි පංචකා. රූපයට කැමති කෙනෙක්, කෙනෙක් ශබ්දයට කැමති කෙනෙක්, ගන්ධයට කැමති කෙනෙක්, රසයට කැමති කෙනෙක්, පහසට කැමති ඇතැම් අය කල්පනා කර කර ඉන්නත් කැමති. දැන් එතකොට ජීවත් වීමේදී ක්‍රියාත්මක වෙන්නේ අපිට මාමනෙන්ද තාත්තා අම්මා කියලා කතා කළාට නැත්නම් ගුරුවරයා ශිෂ්‍යයා කියලා කතා කළාට හැම දිනා තුළම තියෙන්නේ මෙන්න මේ ධාතු දහාට අපලස් ධාතු. එතකොට මේ අපලස් ධාතුව තේරුම් ගත්තට ධාතු කුසලතාව වෙන්නේ නැහැ. එක කුසලතාවයක් වෙන්න වෙනවා. ඒක කුසලතාවයක් වෙන්න කියන්නේ තේරුම් ගන්න වෙනවා. මෙන්න මෙතනදී තමයි බුදුන් වහන්සේ වදාළ මේ ධර්මයේ ගැඹුරු තැන් අපට ස්පර්ශ කරන්න ලැබෙන නිසා මේ වටිනාකම තේරුම් ගන්න ලැබෙන්නේ. දැන් රූපයක් හමු වෙනකොට ඒ රූපේ මුල් කොටගෙන, ඇසට හමු වෙන රූපේ මුල් කොටගෙන වේදනාව, සංඥාව, සංකාරයේ විඥානය කියන මේ ඒකයිසික සමූහය පහළ වෙනවා. අන්නට ශබ්දයක් හමු වන විටත් ශබ්ද රූපයේ මුල් කොටගෙන ඒ රූපය විඳින සයිසිකේ වේදනාව, හඳුනන එක සංඥාව, මුලා වෙන එක සංඛාරය, විශේෂයෙන් දැනගන්න එක විඤ්ඤාණය. ඒ විදිහට අනිත්‍යත් කල්පනා කරගන්න ඇසට රූප රූප, කනට ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කයට පොට්ටබ්බ රූප, සිතට මනෝ රූප. එතකොට මෙසේ මේ ద్వාර හයෙන් එකකින් හඳුනන රූපයක් මුල් කොටගෙන වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන දේවල් පෙර පසු නැතුව ඉක්මනින් හිතේ. එවිට අපට උද්දේ කටයුතු කරනවායි කියන මේ ධර්මතාවයේ ගැඹුරු අතෙන් තේරෙන්නේ පංචස්තන්ධයක ඉදින් මැරෙන නම් මේ ධර්මතාවය. අන්න ධාතු කුසලතාවලට යනකොට මෙතන ඉන්නේ පුද්ගලයෙකුගේ ක්‍රියාකලාපයකට වඩා ස්තන්ධ පහක නිරන්තර ඉදීමක් නැහැ. ඒ වගේම මෙතන ඊට පස්සේ මේ අකුසලතාවයක් තියෙනවා. සමා පෘථග්ජනයයි කියලා කියන්නේ මෙතන තියෙන අකුසලතාව හේවත් අදක්ෂ බව. ඒ තමයි ඒ රූප හමුවන විට, ඒ ශබ්ද හමුවෙන, ඒ ගන්න හමුවන විට ඒවා හොඳ වශයෙන්, නරක වශයෙන්, සතුරු වශයෙන්, විසුරු වශයෙන් ඒ අරමුණ කෙරෙහි අපි ගාව ඇලීමක් ඇති වෙනවා. සංසාර ගමන් මගේදී බුදුරෙකුගේ අවදාන ශාසන ලැබෙන්නතර ජීවත් වෙන්නට ගියොත් ඕනෑම කෙනෙක් මේවට ඇලීමක් තුළින් හසුවීමක් සිදු වෙනවා, සසරට බැඳීමක් සිදු වෙනවා. ඒකට තමයි සංයෝජන කියලා කියන්නේ. සංයෝජන කියන එකේ අර්ථය ඇසුරු කරන්ට යාම තුළ ඇති වෙන ඇලීම තුළින් සසරට බැඳීම. අන්න සසරට බැඳුන පුද්ගලයා තමයි පුතග්ජනයයි කියලා කියන්නේ. ඔහුගේ දැක්මත් බුදුන් වහන්සේ වදාළක නෙවෙයි. අන්න ඒක තමයි අපකලතාව කියලා කියන්නේ. ඔහුගේ දැක්ම සහ බුදුන් වහන්සේගේ දැක්ම පරස්පරයි. ඔවුන්ගේ දැක්ම තමයි පුතග්ජන පුද්ගලයාගේ නැත්නම් ධර්මයේ නොයන පුද්ගලයාගේ දැක්ම තමයි රූපේ මමය, මම රූපේ, රූපය තුළ මායත, මා තුළ රූපය. වේදනාව මමය, මම වේදනාවේ, වේදනාව තුළ මායත, මා තුළ වේදනාවේ. සංඥාව මමය, මම සංඥාවේ, සංඥාව තුළ මායත, මා තුළ සංඥාව. සංඛාරය මමය, මම සංඛාරයේ, සංඛාරය තුළ මායත, මා තුළ සංඛාරය. විඥානේ මමය, මම විඥානයේ, විඥානය තුළ මායත, මා තුළ විඥානය ඇත. මේකට කියන්නේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටි. අන්නේම රූපේ මමේ කියන එකෙන් කියන්නේ හිතවතුනේ පින්නතනේ ශරීරයේ මම කියන එක නෙවෙයි ඒක. ඇසට ගන්න රූපේ නම් ඒ රූපේ තමයි අල්ලා ගැනීමෙන් මම බවට පත් වෙන්නේ. කනට ගන්න ශබ්දේ නම් ශබ්ද රූපේ නිසා ඇති වෙන තරහ තමයි එතන මම බවට පත් වෙන්නේ. දිවෙන් රසක් ගත්තාම යම් කිසි රස පිළිබඳ ලෝභයක් ඇති වුනොත් ඒක තමයි මම බවට පත් වෙන්නේ. ඒ නිසා මේ පංචස්කන්ධය ආත්මකට ගැනීම කියන එක ධර්මස්වරණයේ බොහෝ විට නිදී නොගැඹුරු මට්ටමින් විග්‍රහ වෙන බව සහ වතහා නොගත් මට්ටමින් විග්‍රහ වෙන බව අපට ඇහෙන. ඒ නිසා අපිට ඒවා පැහැදිලි කරලා දෙන්න සිද්ධ වෙනවා. මම යනු මම කියන අතුරු දෙක හෝ මම යනු මම කියන ශරීරය හෝ නොව මම යනු ඒ මොහොතේ පහළන ස්කන්ධයන්ගේ මුලාවින් නැත්නම් අල්ලා. මේ පිළිබඳව ඔබට සාක්ෂියක් අවශ්‍ය නම් මම වෙනත් තැනකින් ඉදිරිපත් කරන්නම්. ඔය ධම්මදින්නා කියන මෙහෙණිය තමන්ගේ පෙර ස්වාමීන් වහන්සේලා එතුමිය පිළිබඳව පරීක්ෂණයක් කරන්න ධර්මයේ දැනගෙනද මේ ඇවිත් ඉන්නේ මහානකම පාවල දැවිත් ඉන්නේ කියන මේ පරීක්ෂණය කරන්න ප්‍රශ්නයක් අහනවා. ආර්යාවනි සක්කාය සක්කාය කියලා කියන ප්‍රමණ කින්දනේ සක්කායවත්. එතනින් සක්කාය විපාකයනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවාද මේකට කියනවා සක්කාය කියලා. එතකොට සක්කාය කියන්නේ පංචස්කන්ධයද? රූප වේදනා සංඥා සංකාර විඥාන. පංචස්කන්ධය කියන්නේ ශරීරය නෙවෙයි කියන එක තේරුම් ගන්න ඔබ දැකලා ඇති මලසිරුළු. මේ මලසිරුළු තුර පංචස්කන්ධයම නැහැ. ඔය සමහර අය හිතන හැටියට මලසිරුළු තුර රූපස්කන්ධය ඉතුරුයි වේදනා සංඥා සංකාර හතර නෑ කියලා විඥාන හතර නෑ කියන්න හදන්නේ. නැහැ. මේ යනවායි කියලා කියන්නේ ස්කන්ධ පංචකේම ඉවත් වීම එක. ඊට පස්සේ තියෙන්නේ අර පඨවි ආපෝ තේජෝ වාය හතර නම් ස්කන්ධ එතන පහළවන්නේ නැහැ. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පස්දරෙන් අරමුණු ගන්න ඕනෑම මොහොතක හට ගන්නවා. ඒක එහෙම අවශ්‍ය ජීවත් වෙන්නට. අපිට පස්දරක් දීලා තියෙන්නේ ඇස් පියාන ඉන්න කන් වහගෙන ඉන්න හැම නෙවෙයි. මේ ලෝකයේ තියෙන දේවල් හරි වැරදි හොඳ නරක හඳුනාගෙන මනවින් භාවිතා කරන්න. නමුත් මනවින් භාවිතා කිරීමට පුතග්ජනායට තේරෙන්නේ නැහැ. එනිසා වුන් අර ඉහත කී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ හට ගන්න විට ඒක ඇලෙනවා. එහෙම නැත්තම් මුලා වෙනවා, ඒ සමග ගැටෙනවා, මුලා වෙනවා. එවිට ඒත කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට සක්කාය. ඒක මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම සක්කාය දිච්චි. මේක තේරුම් අරගත්තාම තමයි කෙනෙකුගේ සක්කාය දිච්චිය කැඩෙන්නේ. ඒක තේරුම් ගන්න ධර්මස්වරණයේ වැදගත්කම ඔබට වැටහෙවි. මේක කියලා දෙන්න ඕන කෙනෙක් තේරුම් ගත්ත කෙනෙක් සමාතේ ඒක වැටහෙන්න ඕනේ. එතකොට තමයි අරමුණෙහි බැඳීම සක්කාය දිච්චියයි. අරමුණ සක්කාය දිච්චිය බැඳෙනවා. එවිට ඒකට ප්‍රකාශ කරන්නේ පංච උපාදානස්කන්ධය කියලා. වැඳුනෙන් පස්සේ තමයි යලි උපතට හේතුවක් ඉතුරු වෙන්නේ. ඒකයි සංකීර්තේන පංච උපාදානස්කන්ධා කියලා කියන්නේ. එතකොට දැන් මේ ධාතු වශයෙන් මෙහෙම දැනගත්තත් නැත්නම් මෙහෙම සමාජයේ සිදු වෙනවා. ඒක ධාතු කුසලතා වෙන්නේ නැහැ. එහෙනම් ධාතු කුසලතා කියන එකේ තේරුම තව ටිකක් එහාට යනකොට බුදුන් වහන්සේ සංගතනිකාය තුල කියනා වූ කන්දක වර්ගයේහි එහෙම නැත්නම් සලායතන වර්ගයේ කියන සූත්‍ර දේශනාවල මනමින් පැහැදිලි කරලා තියෙනවා. මේ මුලා වෙන ආකාරය. ඒකට පාලියෙන් කියන්නේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. සිංහලෙන් නම් කියන්නේ එකට එය මමය, එය මගේය, එය මගේ ආත්මය. වැරදි පැත්ත. නිවැරදි පැත්ත බලන ආකාරය පැහැදිලි කරනවා නේතං මම, නේතෝ හමස්මින් නමේසෝ අත්තා. මම නොවේයි එය, මගේ නොවේයි එය, එය මගේ ආත්මය නොවේයි. මෙතන මේ පින්නතුන් තේරුම් ගන්න ඕන මේ එය කියන වචනේ වැදගත්කම. එය කියන්නේ සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ නම් සර්වනාම කියලා කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ඕනෑම දෙයකට එය කියන්න පුළුවන්. අපි මේ ඉන්න මැදිරිය තුල තියෙන යම් දෙයකට ඒ නම නොකිය එය කියන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මේ සිතට එන අරමුණු වලට පංචද්වාරයේ මගින් හෝ මනෝද්වාරයෙන් මගින් හෝ කැමැති අකමැති වශයෙන් ගත්තාම ඒ ඕනෑම දෙයක් එය. තරහෙදී ඒවන්නේ තරහ, බයෙදී ඒවන්නේ භය, දුකේදී ඒවන්නේ දුක, වෛරයේදී ඒවන්නේ වෛරය, රසකාමයේදී ඒවන්නේ රසකාමේ ආදී වශයෙන් ඒයි නොයදී හැක්කක් නැත. අන්න එය මමය, එය මගේය, එය මගේ ආත්මය කියන එක මේක අපි දන්නේ නැති වුණාට පුතග්ජන භාවයේ තොරණන් ඉන්නේ කරගත් වරද. මේකට බුදුන් වහන්සේ පැහැදිලි කරව අදාරන්නේ නিত্য සුඛ ආත්ම වශයෙන් ගන්නවායි කියලා. අන්න ඒකට යමෙක් අරමුණු වශයෙන් දීමේදී නিত্য සුඛ ආත්ම වශයෙන් ගන්නවා නම් ඔහු ළඟ තියෙන කුසලතාවය ධාතු කුසලතාවයක් නෙමෙයි අකුසලතාවය. අන්න මේ සියලු පව නොකිරීම සඳහා මෙතන කයක් වචනයක් සිතක් පාවිච්චි කළාට තුන්දර කියලා තුන්දරිනුත් නිරන්තරයෙන් පහළ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක් බවට එනකොට ස්කන්ධ පහෙන් පහට තමයි අපි පවට හෝ පිනට පෙළඹෙන්නේ. පවට හෝ පිනට ධානයට යම්කිසි ඒ වගේ දෙයකට පෙළඹෙන්නේ. නැත්තම් ලෝභ මූලික, මෝහ මූලික, දේශ මූලික, මෝහ මූලික තත්ත්වයන්ට පෙළඹෙන්නේ. එතකොට මේ බුදු තත්ත්වයකදී අන්න තමන්ට මේ මොහොතින් මොහත උපදින ස්කන්ධ පංචකයක් වැරදි අතට ගැනීම තුළින් තමයි පාපයට නැඹුරු වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනකොට තමයි පාපය වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපට සවන් දෙන්න ලැබෙන වචන තිබෙනවා ඔබ වැනි අය ඉන්න තැන්වල නැත්නම් ධර්මශාලාවල එහෙම අනේ මගේ කිසි තරහක් නැහැ මම කාටවත් වෛර කරන්නේ නැහැ එහෙම කියලා එහෙම කියන අය ඉන්නවා. ඒ කියන මොහොතේ හිල් සමාදන් වෙලා ඉන්න නිසා හෝ සතුටින් ඉන්න නිසා හෝ ඒක නැති වෙන්න පුළුවනි. නමුත් පුහුදුන් නම් ඒක වෙනත් වෙලාවක මතුවෙන්න හේතුවක සබාගෙන තිබෙනවා. ඒකයි අපි එකට දේශ මූලයේ කියලා කියන්නේ. ශ්‍රද්ධාවෙන් ඉන්න වෙලාවට, පිළිත් ටිකක් කියන වෙලාවට, බණ ටිකක් අහන වෙලාවට ඒක මතුවෙන්නේ ඉර නැහැ. නමුත් ඒක මතුවෙන්නට අවශ්‍ය කාරණා යෙදෙනවා. කුඹුරේදී, නිවසේදී, දරුවන්ගේ කටයුතු වලදී, ව්‍යාපාරික කටයුතු වලදී ගැටීමක් ඇති වෙනකොට, තමන් සමග තියෙන මතයේ, තමන් දරන මතයේ සමග ගැටීමක් ඇති වෙනකොට මේ ද්වේෂයේ මතුවීමට අවශ්‍ය මූලය තිබෙනවා. අනේක තමයි තේරුම් ගන්න ඕනකමක් තියෙන්නේ මේ ලෝභ දේශ මොහ කියන කාරණා මතුවෙනකොට මම කරන්නේ මේවා කිව්වට බැරුව යනවා. එහෙම කරන්න බෑ ඒක. එම මූල තත්ත්වයන් තිබෙනවා නම් මතුවන විට සිතට වහල් වී ඒවට ඉඩ දෙනවා. කායත වචනට ක්‍රියාත්මක කරන ලබනවා. මේ පිළිබඳව වචන තුනකුත් තියෙනවා දැනගන්න අවශ්‍ය නම් ওই සිතට ඉතුරු වෙන හේතුවකට කියනවා නිදිගත් සිත කියලා අපි වචනයක් පාවිච්චි කරනවා. යටි සිත කියලා සමාජයේ පාවිච්චි කරනවා. නමුත් අපි ඒකට ධර්මයෙන් අනුගත කරලා ගන්න තියෙන්නේ අනුසය කියලා. අනුසය යලි හට ගැනීමට ඉතුරුනා වූ හේතු කියන එක. මේකෙන් සිතට එනවා අපහුව. දැන් ඔය සමහර වෙලාවට කවුරු හරි මොනවාරි කිව්වහම ඔය මේ අයත් සමහරට කියන්නේ මේ මොකටද මම කියන්නේ කියලා කියනවා. කිව්වා කියලා හිතා ගන්න කියනවා. ඒ කියන්නේ කටට එනවා නමුත් පැනන පැන බලලා ඒක පාවිච්චි කරගන්නවා කියන්නේ නැතුව. ඒ ආප නිසානේ. අන්න එහෙම එන්න පුළුවන් එන එකට තමයි පරිඋත්ථාන කියලා කියන්නේ. ඒ වගේම මේක කයත වචනට දුන්නොත් තමයි චිත්ත වීති ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කියනවා වීතික්කම කියලා. මෙන්න මෙහෙම පුතග්ජන පුද්ගලයාගේ අනුසය සහ පරිඋත්ථාන සහ වීතික්කම කියන කාරණා පාලනයකින් තොරව සිදු වෙනවා. ඒක සිදු වෙන්නේ අකුසලතාවේ විනා දක කුසලතාවේ නෙමෙයි. එහෙනම් මෙතන පෙන්වන්න තෝරන අකුසලයෙන් වෙන්නීම සියලු පවුණෙන් වෙන්වීම සඳහා අටලොස් ධාතුව. අටලොස් ධාතුවේහි චක්කු ධාතු හරි රූප ධාතු හරි නැත්නම් චක්කු සෝත ගාන ජීවහා ධාතු වශයෙන් අරුණ වෙන වෙලාවට මූල තත්ත්වයන් යටතේදී එය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්න එක සංසාර පුරුද්ද. මේ ජීවිතේ විතරක් නෙමෙයි. අනන්ත සංසාරයේ මේ වරද තමයි කරගෙන ආවේ. ඇයි බුදුරෙයක් මුණ ගැසෙන්නේ කියලා දෙන්න ඉඩකඩ ලැබුණේ නැහැ. සද්ධර්මයේ හමුුනේ නැති නිසා මම වගේ මගේ සංකල්පය තමයි ධර්මයේ වශයෙන් පුතග්ජනය පිළිගන්නේ. එතකොට එබඳු තත්ත්වයකදී තවදුරටත් අකුසල් රැස් වෙනව ඇරුණාම අකුසලෙන් වෙන්වීම සිදු වෙන්නේ නැහැ. සබවවස්ස අකරණම් කියලා කිව්වට. දැන් මෙන්න මේ ධාතු ගැන කතා කිරීමේදී මෙතන බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ පවතිනවා අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ සල්ලතෝ ගණ්ඩතෝ පරතෝ අගතෝ කියන වචනවල තවත් 10ක් විතර තියෙනවා මට මතක හැටියට ශුන්‍යතෝ කියලා වචනයකුත්. ඒ ශුන්‍යතෝ කියන එකේ තේරුම ශුන්‍යයි කියන එකේ තේරුම මොකුත් නැහැ කියන එක නෙවෙයි. ඒක තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ ගැඹුරු දර්ශනය. ඒකට කියන්නේ ශුන්‍යතා දර්ශනය කියලා අපේ පොත්වල තියෙනවා. නමුත් අපි ඒක වැරදි ආකාරයට වටහාගෙන තිබෙනවා. අපට තේරෙන්නේ නම් මේ බුදුන් වහන්සේගේ ශුන්‍යතා කියන එකේ තේරුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේහි සැබෑ తত্ত্বය මමත්වයෙන් ශුන්‍ය බවයි. පුතග්ජන අයගේ ස්කන්ධ පංචයේ මමත්වයෙන් යුක්තයි. එතකොට මමත්වයෙන් ශූන්‍ය වෙන එකට ධර්මයේ කියනවා මමත්වයෙන් යුක්ත වෙන එකට අධර්මයේ කියලා කියනවා. අන්න මමත්වයෙන් යුක්ත වුණාම කෙනෙක් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන ලබනවා. ඒවිත සබ්බපාපස්සාකරණං ගාතාව ඔහු කෙනෙකු ඔහු වෙනුවෙන් වළංගු කරන්න බෑ. ඔහු සබ්බපාපස්සාකරණං නෙමෙයි ඒවිත හරණං බවට පත් වෙනවා. හිතට, කයට, වචනයට එන දේවල් පාලනය කරගන්න දන්නේ නැති නිසා ඒවා පිට කරලා දෝෂ දර්ශනයට ලක් වෙනවා, අපහාසයට ලක් වෙනවා, නින්දාවට ලක් වෙනවා. වත්මන් සමාජයේ තියෙන්නේ ඔය ක්‍රියාකලාපේ. ඇතැම්හු මේකට මාධ්‍ය තුල භාවිතා කරන වචනිකුත් තියෙනවා දැනගැනීම සඳහා කියන්නම්. කටට බ්‍රේක් නැහැ කියලා කියන්නේ. මේ වචන පාවිච්චි කරන්න සිදු වෙනකොට මම කනගාටු වෙනවා මාධ්‍යයක් තුල. නමුත් එහෙම කිව්වේ නැත්නම් තේරෙන්නේ නැහැ. අන්නේ ඒ අත්‍යත වීමක් නැති හේතුව තමයි අර සිතින් සිත පතුලෙන් සිතට ආපු ගමන් ඒකට විශාල ශක්තියක් ලැබෙනවා. ඒ ශක්තියට තමයි ලෝභ, මෝහ, දේශ මෝහ කියන්නේ. එතකොට කවුරු හරි කාට හරි එකෙන් දමලා ගහලා වචනෙන් දමලා ගහලා ගැලවෙන්න තමයි Taman කල්පනා කරන්නේ. ඔය අනිකුත් දේවල් වලින් දමලා ගන්නවට වඩා වචන සැරයි ඒ වචන වලින් දමලා ගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ දමා ගැසීම තුළ තියෙන්නේ ලෝභය, මෝහය, විශේෂයෙන් දේශේ මෝහය. එනම් පව් කරන්නේ නැහැ කියලා කීවට පුතග්ජන කෙනෙක් ඒක වචනෙට හොඳයි. නමුත් ක්‍රියා කලාපයේදී ඒක වළංගු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙතන ධාතු කුසලතා කියන එකේ පැහැදිලි කරනු ලබන්නේ මේ විදිහට අතලොස් ධාතුවක් වශයෙන් සත්‍යය කියලා කියන්නේ. එයින් ධාතු තුනක් ක්‍රියාකාරීත්වයක් තමයි එක මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. එහි මමත්වයෙන් ශූන්‍ය බව දකින්න පුළුවන් වෙනකොට තමයි කුසලතා නැත්තම් ඔය කුසලස්ස උපසම්පදා කියන වචනේ ගැඹුරට අපට අර්ථ පෙන්වන්න පුළුවන් කමක් තියෙන්නේ. තව ඒකේ තව කොටසකුත් තියෙනවානේ මානසිකාර කුසලතා කියන එක. දැන් මානසිකාර කියන එකේ තේරුම සිහිපත් කරවීම කියන අර්ථය සාමාන්‍යයෙන් සඳහන් කරනු ලබනවා. නමුත් මෙතන මේ මානසිකාරයට යෙදෙනවා අයෝනිසෝ මානසිකාරය සහ යෝනිසෝ මානසිකාරය කියලා වචනයකුත්. දැන් ඔය අයෝනිසෝ කියන එකේ තේරුම් ගන්න අයෝනිසෝ සූත්‍රය මත උපුටාඩක් ගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒක ආවේ කොහෙන්ද කියලා බෙන්නන්න බැහැනේ. දැන් ඔය වනාන්තර ගත වෙන අය පිළිබඳව කතා කරන බුදුරජාණන් වහන්සේ තමන්ගේ හිතට එන හැඟීම් විශේෂයක් පිළිබඳව. ඒකට පෙන්නනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒ කියන්නේ විතර්ක කියන්නේ හිතට එනවායි කියන එක, කාම හැඟීමක් හිතට එනවා. ඒ වගේම තරහ හැඟීමක් හිතට එනවා. ඒ වගේම හෙදවන හැඟීමක් හිතට එනවා. ඒක තමයි විතර්ක කියලා කියන්නේ. එතකොට ඒවා සිහියක් දිනු කරගත්තේ නැති පුද්ගලයා ඒවා හැම කයත වචනට පාවිච්චි කරලා ඒ විතර්ක ක්‍රියාවට නගනවා. එතකොට ඔහු මමත්වයට හසුයි හවසන්. එතකොට ඕනඟ තියෙන මානසිකාරයට කියන්නේ අයෝනිසෝ කියලා. මමත්වයේ ක්‍රියාවක් යම් තැනක තියෙනවා නම් පින්නතුනි හිතතුනි එතන අයෝනිසෝ මානසිකාරයක් වෙනවා. අයෝනිසෝ මානසිකාර කුසලතා කියලා කියන්නේ සියලු පව් වලින් නිදීම සඳහා ඒ අනුසය සහගත ස්වභාවයෙන් නැත්තම් අනුසයෙන් පරිඋත්ථාන නම් වූ සිතට එන ස්වභාවයට එන විට එතන සිහිය පාවිච්චි කරලා දැක්ම පාවිච්චි කරලා කයට වචනයට නොදී කඩා දාන්නට එතනින් අවසන් කරන්න පුළුවන් වෙනකොට තමයි කෙනෙකුට යෝනිසෝ මානසිකාරය බවට පත්වන්නේ. ඒකට තමයි කියන්නේ යෝනිසෝ මානසිකාරය කියලා. එනිසා කුසලස්ස උපසම්පදා කියන වචනේ තේරුම සියලු පව් නොකිරීම සඳහා අටලස් ධාතුවක් වශයෙන් සත්‍යය දැකීම සහ අටලස් ධාතුව තුළ මම කියලා මුලාවක් නැති බව ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා දිනු කරන්නා වූ සිහියට කියනවා මානසිකාර කුසලතා කියලා. බලන්න මේ ගාථා ධර්මයේ පද දෙකයි මම තව පැහැදිලි කරේ සතරම් ගැඹුරු ධර්මතාවය. අපේ දුක සංසිඳවා ගැනීමට අවශ්‍ය ධර්මතාවයක් මේ ගාථා තුළ තිබෙනවායිද කියලා. ඒකයි මම කියේ ගාථාවක් පාඩම් කරගත්ත පමණින්, ඒක තේරුමක් පාඩම් කරගත්ත පමණින් කෙනෙක් දැනගත්තදෙන්නේ නැහැ. ඊට වඩා භාෂිත භාවයක් ඇති වෙන්න ඕන. එය භාවිතෙන් තියෙන්න තොර ගන්න පුළුවනි. ඒ වගේම ත්‍රිපිටකගත සූත්‍ර දේශනා පරිහරණය කිරීමෙන් කරන්න පුළුවනි. ඒ නිසා පුතග්ජන පුද්ගලයන් හමු වෙ මේ සබ්බපාපස්ස අතරනම් කුසලස්ස සුරම්පදා කියන එක වළංගු නැහැ. ඒක වළංගු වෙන්න ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙන්න වෙනවා. දැන් ඊළඟට අපි ඊළඟ පදේ තත්ත්වයන් අපිට ලැබී තියෙන කාලයේ තීමා සහිත බැවින් සචිත්ත පරියෝ දපනම් සිත දමනේ කළගත යුතුය කියන එක. දැන් දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාමනිපාතිනෝ. චිත්තස්ස දමතෝ සාධෝ චිත්තං දන්තං සිතාවහං. මේ තවත් ධම්මපදයේ ගාථාවක් අප ගත්තේ. නිග්‍රහ කිරීමට නැත්තම් මත්තු කිරීමට අපහසු. ඒක තමයි දුන් නිග්‍රහස්ස කියලා කියන්නේ. ලහුණෝ කියලා කියන්නේ මොහොතින් මොහත ඇසෙන් කනෙන් නාසෙන් ආදී වශයෙන් මේ අරමුණ කැමති උනත් නැති උනත් ඇති නැති වෙන. ඒ වගේම යත්තකාම නිතෝතිනෝ කියන එකෙන් පෙන්වන්නේ තමන් යම් තැනක කැමතිද? රූපයටද කැමති, ශබ්දයටද කැමති, ගන්ධයටද කැමති, රසයටද කැමති, හතරකමටද කැමති, ඊර්ෂ්‍යාවටද කැමති, තව විවිධ දේවල්. තමන් යම් තැනක කැමතිද එතන ලඟිනවා කියන අර්ථය. මේක තවත් වචනයක් භාවිත කළ හැකියි මට. නමුත් ඒවා එච්චර සමාජශීලී නැහැ. ඒ නිසා භාවිත නොකර අතහරිනවා. තමන් යම් තේකට ඇලෙනවාද? ඒ ඇලෙන තැන තමයි මේ සිත ලැබුම් ගන්න. තදින්චි වෙන්නේ. අන්න ඒකට තමයි යත්තකාම නිපාතිනෝ. ඒක පුතග්ජන ස්වභාවයයි මතක තියාගන්න. එබඳු ස්වභාවයෙන් යුක්ත සිත චිත්තස්ස දමතෝ සාදීහෙවත් දමණය කර ගැනීම යහපත්. චිත්තං දන්තං සුඛාවහං සිත දමණය කර ගැනීම සුවගෙන දෙනවායි කියන්නේ. එහෙනම් සිත දමණය කරගන්න ඕනේ කියන එක නම් වචනෙන් හරි නමුත් සිත කොහොමද දමණය කරගන්නේ? අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ ඊළඟ කාරණාව. සිත තේරුම් ගත්තේ නැතුව. සිත කියන්නේ හේතුඵල ධර්මයක් බව තේරුම් ගත්තේ නැතුව. සිත කියන්නේ ඇතුයි නැතින බව මේවත් බව තේරුම් ගත්තේ නැතුව. සිත කියන්නේ සිත කියන එක තුල තියෙන මුලාවයි මේ මම වගේ මගේ ආත්ම කියන්නේක තේරුම් ගත්තේ නැතුව කෙනෙකුට සත්‍යත් පරිව දපණන් වළංගු කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි සිත තේරුම් ගැනීමේදී දමණය කරගන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. මෙහිදී අප තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් තමයි ළමා කාලයේ සිට කෙනෙක් සද්ධර්මයේ තේරුම් ගත්තේ නැතුව නම් ජීවත් වෙන්නේ යන්නේ. ඔහු ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්, ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඔහු හොඳ චරිතයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු ළඟත් වැඩෙන්නේ අයෝනිසෝ මානසිකාරය. ඔහු ළඟත් වැඩෙන්නේ ලෝභ දේශ මොහ. ඔහු ළඟත් සිත ක්‍රියාත්මක වෙන්නේ ධර්මයෙන් පරිබාහිරව ධර්මයේ පදනම් කොට නොගෙන, එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් මම, මගේ, මගේ ආත්ම කියන සංකල්පයේ මුල්කට. එනිසා මේ ජීවිතේ නම් අපිට එක් දුරේ ආවයි කියලා තේරුම් ගන්න පුළුවෙනි. නමුත් මේ පෙර ජීවිතවල බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ මෙසේම මේ මම මගේ මගේ ආත්ම කියන සංකල්පය ධර්මයේ වශයෙන් පිළි අරගෙන සත්‍ය සසර ආපු බවයි. සසරින් ගැලවෙන්න අවශ්‍ය නම් මම මගේ මගේ ආත්ම සංකල්පය පිළිගෙන බෑ. ඒක බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කළ ධර්මය නෙවෙයි. දැන් අර ඔබ අසා තිබෙන තව ගාථාවක් මෙතන මම අතු කර පෙන්වන්නම්. නහි සීලවතං හේතු උත්පජ්ජන්ති ගතාගත අත්තක්ඛරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා. බුදුවරු ලෝ පහළ වෙනු ලබන්නේ එවිට ලෝ පවතිනා වූ සීල වෘතයන් ගැන ගුණ වර්ණනා කරතේ ඉන්නු නොයි. මේ සීලවතන් හේතු. අත්තක්ඛර අක්ෂර අතක් සහිත අක්ෂර අතකින් යුක්ත පද තුනක අරුත ලෝට දේශනා කරනවා. එතකොට පද තුනක අපි කියනවා තිලක්ෂණේ නැත්තම් ඒකල අතුරු අතර තමයි අනිත්‍ය දුක අනත කියලා කියන්නේ. ඒකට එනම් බුදුවරේ සිත දමනය කර ගැනීම සඳහා ලෝට හෙලි කරන දහම වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බවයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වචනින් පාඩම් වෙනවා දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනයේදී අපේ අම්මලා තාත්තලාටත් උපාසක උපාසිකාවන්ටත් ඔය ධර්මස්වරණයේ පාඩම් වෙනවා. මම මේ පැහැදිලි කරන්න ගන්නේ පාඩම් වීම නෙවෙයි. හිතේ හාත යන්නට වෙනවා. තවකට මුලින් එකතු කරගන්න මෙන්න මේ වචනයත් සියලු සංස්කාර තමයි අනිත්‍ය දුක්ඛානාත්ම. එතකොට ධර්මයේ තේරුම් නොගත්ත අය සංස්කාර වශයෙන් සැලකුණු ලබන්නේ බාහිර ලෝකයේ තියෙන ද්‍රව්‍ය. මේ ද්‍රව්‍යවල ඇතිවීම නැතිවීම අනිත්‍ය වශයෙන් විග්‍රහ කරනවා අපට ඇහිලා තිබෙනවා. මම නම් මේවට කියන්නේ අසද්ධර්මය කියලා. ධර්මයෙන් පිටපැනපු දේවල්. ධර්මයේ වරද්දපු දේවල්. එහෙම කියන්න අපට හේතු තියෙනවා. අපි හදලා කියන්නේ නැහැ කවදාවත් පිටකේ තුල කියන දේවල් පැහැදිලි කරන්න. සියලු සංස්කාර යනු වෙනතුනේ බාහිර ලෝකයේ තියෙන දේවල් නෙවෙයි. ඒ අසකන නාසය දිවකය කියන පහෙන් අරමුණු ගන්නට යාමේදී සිතෙහි තැන්පත් වෙන ආකාර තුනක් පවතිනවා. එකකට කියනවා අර ලෝභ, දේශ, මෝහ මූලිකව කටයුතු කරනකොට පව සිද්ධ වෙනවා කියලා. එතකොට මේ පව සිද්ධ වීමට තමයි අපුඤ්ඤාදි සංඛාරය කියලා කියන්නේ. ඒ වගේම දාන සීලාදී කාරණා ශ්‍රද්ධාවෙන් කරනකොට අපි කියනවා පින් සිද්ධ වෙනවායි කියලා. ඒකට තමයි කියන්නේ පුඤ්ඤාදි සංඛාරය කියලා. එතකොට මේ අපුඤ්ඤාදි සංඛාරය සත්‍යයට මිනිසුන් අතර දුක් විපාක වෙනක් දෙනවා. විශේෂයෙන් නිර්සහ පිරිසන් සතුන් අතර දුක් විපාක වෙනක් දෙන්නේ අපුඤ්ඤාදි සංඛාරය. පුඤ්ඤාදි සංඛාරය මිනිසුන් අතර ලෞකික සැප වෙනක් දෙනවා. ඒ වගේම දෙවියන් අතර තියෙන දිව්‍ය සැපත් වෙනක් දෙන්නේ පුඤ්ඤාදි සංඛාරය. මේ විශ්වයේ සත්ව උත්පත්ති එපමණකින් අවසන් නැහැ. බුදුන් වහන්සේ වදාරනවා රූපී අරූපී බඹතල කියලා. මිනිසුන් පංචද්වාරයන්ගෙන් අරමුණු නොගෙන සිත එක්පෙන් කරගන්නා වූ ක්‍රමෝපායක් ඉන්දියානු සමාජයේ තිබී තිබෙනවා. බුදුන් වහන්සේ පහළ වෙන්නට පෙර ආතය මෙවට පෙන්වන්නේ අත්කල මතාන යෝගය කියලා, නැත්නම් සමත වඩනවායි කියලා. එහෙනම් කෙලෙස් යටපත් වීම කියන්නේ. කෙලෙස් යටපත් වීම තුළින් රූප, ශබ්ද, ගන්ධ, රස අරමුණු වෙනවට ඒවා එන්නේ නැති තැන්පත් සිතක් ලැබෙනවා. සදාකාලික තැන්පත් නෙමෙයි ඒවා, බුදුන් වහන්සේ වදාළ සදාකාලික තැන්පත් වීමට සල්ලේකවත් සංසිධීම කියලා ඒවට පෙන්වන්නේ බුද්ධ ධම්ම සුත්‍ර විහරණය කියලා. මේ වගේ අත්‍යන්ත අවස්ථාවක් තියෙනයි දෙක. එබඳු දේවල් මිනිස්සු උපදවා ගත්තොත් දේවල් වලින් ඉඳගෙන ඒක කරන්න පුළුවන් තමක් නෑ. අනාන්තරගත වෙච්චයි තමයි ඒක කළේ. එබඳු දේවල් උපදවා ගත්තොත් එයින් මිය පරලොව ගියාපුවාම රූපී අරූපී බඹතලවල උපදින්න සිද්ධ වෙනවා සහ බුදුරු විසින් දෙනෙක් මගහැරෙන්න කාරණයක්. මේ අරූපී බඹතලවල රූපී බරන්තතල උපදින්න සිදු වෙනා වූ රස කරගන්න එකට කියනවා අනිජ්ජාදි සංඛාරය. දැන් මිනිසුන්ගේ කියන්නේ පෙරමින්දෙන්නේ මනුස්ස වර්ගයාගේ චේතනාව තුළ රැස් වෙනා වූ වර්ග තුනක් තිබෙනවා. අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, අනිජ්ජාවි සංඛාර. මේවා තමයි පින්නතුනේ සබ්බේ සංඛාරා කියලා කියන්නේ. මම මේ උපකාරයකට ප්‍රකාශ කරන්නම් නැත්නම් ඒකට විශ්වාසයක් විගණිකායේ සංගීත සූත්‍රයේ සරියොත් මහ රහතන් වහන්සේ දේශනා කරන ලැබුවේ එහි තුනේ කොටස් යටතේදී සයව සංඛාරා කියලා මේක විග්‍රහ කරලා නැති වුණාට සයව සංඛාරා කියන්නේ පුණ්‍යාදි සංඛාරයයි, අපුණ්‍යාදි සංඛාරයයි, ආනිජ්ජාදි සංඛාරයයි කියලා කියනවා. අන්න පුතග්ජනයාට සම්බ්බේ සංඛාරා නිච්ඡාදී, සම්බ්බේ සංඛාරා සුඛාදී, සංඛාරා අත්තාදී. ඒ නිත්‍ය සුත ආත්ම සංකල්පය තුළ තමයි සත්‍යය පසරේ ඉදිනු ලබන්නේ. එතකොට ගමනයක් නැහැ එතන සිත තේරුම් ගන්න වෙනවා. සිත දමණය කර ගැනීම සඳහා නම් එහෙම නෙමෙයි අපිට පිළිගන්න. සිතට ආවම කයත රැගෙන නොදී අවසන් කරන්න පුළුවන් තමයි. නමුත් අපි මම මගේ ආත්ම සංකල්පය තුළ හිතට ආවම ඔබේ හිත කියාවි දැනපන් කියලා. හිත කියාවි පොල්ලක් අරගෙන නැත්තම් දඩුවමක් දීපන් කියලා. අන්නේ බඳු ක්‍රියාවලියක ලෝභ, මෝහ, දේශ මෝහ ක්‍රියාත්මක වෙනකොට පරිසිද්ධ වෙනවා. කොහොමද සබ්බපාපස්සාකරණං වළංගු වෙන්නේ එතකොට? ඒ නිසා සබ්බපාපස්සාකරණං වළංගු වීම සඳහා සිත දමනය කරගන්න අවශ්‍ය වෙනවා. සිත කියන්නේ කොහෙවත් තිබිලා එන එකක් නෙවෙයි. සිත කියන්නේ තියෙන දේ. ඒ සමහර අය අපෙන් අහලා තියෙන උත්තරද කියන්නේ. සිත කියන්නේ ඇසට රූපයක් මුවන විට හඳුනා ගැනීමට පහළ වෙන හැඟීමක්. ඒකේ වෙන්නේ නැති වෙනවා. කොහොමද ආව නෙමෙයි කොහෙවත් යන්නේත් නැහැ නැති වෙනවා. රහතන් වහන්සේගේ සිත් නැති වුණා, පුතග්ජනයාගේ සිත් නැති වුණා. වෙනක රහතන් වහන්සේගේ සිත් ඇලිපතට හේතු ඉතුරු නොවි නැති වෙනවා. පුතග්ජනයාගේ ඇලිපත ලබන්ට උත්පත්ති භාවයකට හේතු ඉතුරු වෙලා නැති වෙනවා. මේ පුනර්භවයකට හේතු ඉතුරු වෙලා නැති වෙන එකට තමයි පින්නතුනේ පින් සිද්ධ වෙනවා, පරි සිද්ධ වෙනවා, ඥාන ප්‍රසල් සිද්ධ වෙනවා කියලා කියන්නේ. සද්ධර්මයේ එළිනොව සමාජයේදී පරිසුද්ධ වීමෙන් වළකින්නවා. මොකද ධර්මයේ තේරෙන්නේ නැත්නම් හෝ ධර්මයේ එළියලා නැත්නම් ඒක මේ පින් කිරීම නැමැති ක්‍රියාවට කරන්න දෙයක් නැහැ. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ ඒනොත් ලැබෙන්නේ ලෞකික සැප සම්පත්තිය කියන එක අරුණාම ලෝකෝත්තර සැපට යන්න තේ වළංගු වෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් ජීවිතේ පින්වන්තකම තියෙන්න වෙනවා. නිරෝගීව ඉන්න පින්වන්තකම තියෙන්න වෙනවා. පැවිදි වෙන්න පින්වන්තකම තියෙන්න වෙනවා. සිව්පස්සේ ලැබෙන්න පින්වන්තකම තියෙන්න වෙනවා. අනිකුත් ඔය කාන්තාවන් වශයෙන් දැක්කල හොඳ ස්වාමියෙක් ලැබෙන්න, ඒ වගේම හොඳ දරු සම්පත් ලැබෙන්න, නිසකලට විවාහයටපත් වෙන්නට, ඒ වගේම ලේලිලා ඔක්කොම කීකරු කරගන්නට වෙන වෙනම තැන්වල තියෙන සූත්‍ර කීපයකින් මම මේ උපුටා ගත්තේ. මේවා සියල්ලත් ලැබෙන්නේ පින්වන්තකම නිසා කියලා කියනවා. ඒවා අදුනම් පින්වන්තකම් අඩු ඇති සවන් දෙන අය කල්පනා කරගන්න. මෙන්න මෙහෙම මේ කාරණාව තේරුම් ගන්නකොට සිත දමනය කරගත යුතුය කියන කාරණයේදී සිත තේරුම් ගන්න වෙනවා. අපි සිතට එන හැඟීමට වහල් වීම තමයි කයෙන් වචනින් ක්‍රියාවට නගනවායි කියලා කියන්නේ එතන දමනයක් නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ චිත්තං දන්තං සුඛාවහං කියන එක. එහෙනම් සිත තේරුම් ගත්ත පුද්ගලයාට සිතට එන හැඟීමකදී පරණ පුරුද්ද තමයි ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා. ගහපං, වැනත්, පලිගනි, එකට එක කරපං, එදවපං, අන්න මමත් ඒ කියයි හැටි. නමුත් බුදුන් වහන්සේ වදාරනවා සං අවේරේ නැච සම්මන්ති. සංසිඳෙන්නේ බුද්ධලේකට කේන්ති ඇවිදින් තියෙන බව දැක්කම කේන්ති ගැනීමෙන් නොව. ඔහු කේන්ති අරන් ඉන්නවා කියලා දැනගත්තාම ඔහුට කේන්ති අවිස්සන කටයුතු නොකරන්නේ නම් ඒ තමයි යොසිලවන්ත බුද්ධලයා කියලා බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ. දෙපිරිසක් අතර ඔළුවැණි අය එහෙම නැත්නම් මව සහ පියා අතර යම් යම් අරුබුද ගැටුම් ඇතිවන විට ඒවා ඔය වත්මන් සමාජයේ පෙන්වන පිළියනුම් වලින් කැටි පරව පහරවල් වලින් කලර වෙන්නේ මේ ඉවසීම සමාජයේ බව තේරුම් ගන්න. ප්‍රශ්න ජය ගන්නට කවදාවත් කැප්ටන් කොල්ලින් සහ ලෝබෙන් දේශයෙන් බැරි බව තේරුම් ගන්න ඕනේ. අන්න එවිට අපට සංසිඳීමටපත් වෙන්න වෙනවා. ඒ බඳු කිපිච්ච පුද්ගලයෙක් සම්බන්ධයෙන් කිපී කටයුතු කරන්න යාම පරාජයට හේතුවක්. අපිට කරන්න තියෙන්නේ නොකිපී සිටින එක හෝ මගහැර සිටීම කියන එක තේරුම් ගන්න ඕනවා. ඒකට තමයි සංසිඳෙන්නේ. ඒ නිසා මේ සිත කියන එක ස්නේකින් ඇති වෙන තියෙන හේතුඵල ධර්මයක්. ඒකට චක්කු විඥාන කියනවා, සෝත විඥාන කියනවා, ගාන විඥාන කියනවා. එක එක වචන කොහොම ගත්තා සිත. ඒ මොහොතට උපදින සිතට වහල් වෙනවාද දමනය කරගන්නවාද? පුද්ගජනයයි කියන්නේ සිතට වහල් වෙන කෙනාට එහෙම නැත්නම් සිතට හැංගීම මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට අරගෙන කටයුතු කරන කෙනාට. එතන ලර් ධර්මයක් නෑ. ඔය පුද්ගජනය ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වට උන් ධර්මයේ සරණ කරගන්න දන්නේ නැහැ, වචනේ විතරයි දන්නේ. නමුත් මේ ලෝභ දේශ මොහයන්ගෙන් මත්තන විට එහෙම නැත්නම් මානසිකාරයේ අයෝනිසෝ වනසිතේ නිදීම සඳහා තමයි අපට ශක්තිය ඕනේ, වීරිය ඕනේ, ධර්මයේ සරණ කරගන්න ඕනේ. මේ ධර්මයේ කියන එක බුදුන් වහන්සේ ලෝට හෙළි කරවදාලේ අනිද්දුක්ඛානාත්මේ ධර්මයේ වශයෙන් එහි සරණින් තමයි සත්‍යේ ලෝභ දේශ මොහයන්ගෙන් අත නිදෙන්නේ. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාන. එනිසා ලෝභ දේශ මොහයන් රැස් කිරීම සසර ඇවිදින මඟයි, ලෝභ දේශ මොහයන් සේ කිරීම සසර දුකින් මිදෙන මඟයි. ඒ සඳහා භාවිතා කළ හැකි ධම වන්නේ අනිද්දුක්ඛානාත්මයයි. ඒ සරණින් තමයි සිතාමණය කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. දැන් බලන්න මේ ඒතං බුද්ධාන සාසනං. අන්න සියලු බුදුවරයන්ගේ නිර්දේශයේ මඟ පෙන්වීම ඔය බුද්ධාන සාසනං කියන්න එපා. මොකද ඒක බුද්ධානං සාසනං කියන එක තමයි සංදි වෙලා හැදිලා තියෙන්නේ බුද්ධාන සාසනං කියලා. එතකොට බුදුවරුන්ගේ ඉගැන්වීම නැත්තම් නිර්දේශය කියන එක. දැන් සමාජයේ උන්වහන්සේ මුදා හැරලා තිබෙන්නේ එහෙමනම් සියලු පවුල් නොකළ යුතුය, සියලු පවුල් නොකිරීම සඳහා අටවස් දාසෝ මමත්වෙන් ශූන්‍ය බව දැකිය යුතුය, එසේ දැකීමට යෝනිසෝ මනසිකාරයේ තිබිය යුතුය. එවිට තමයි දමනය කරගත නොහැකි වූ සංසාර ගමනේදී කොතරම් උත්සාහ කළත් දමනය කරගත නොහැකි වූ සිත ධර්මයේ සරණින් දමනය කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ. එය ක්‍රියාත්මක විය යුත්තේ කෙනෙක් මියගිය පසුවද, එය කෙනෙක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ මතු බුදුවරයෙක් හමුවේද, ඔබේ ලෝභ දේශ මොහයන් යම් තැනක තියෙනවා නම් ඒවා ශේරියුත්තේ මේ ජීවිතය තුළමදයි ඔබ තීරණය කරන්න වෙනවා. මා භයදලි කරන ආකාරයට නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සීසත් ධර්මයේ කියන එක මිය ගිය අය සඳහා නොවේ, නූපන්න අය සඳහාද නොවේ, ජීවත්වන අයට ධනයෙන්, රැකියාවෙන්, මව්පියන්ගෙන්, මුදල් හදල් වලින්, ඉඩකඩම් වලින් සහ අවාහ විවාහ වලින් විසඳාගත නොහැකි තවත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඒකට කියන්නේ චිත්තසංතානගත දුක කියලා. අරවට කියන්නේ සමාජගත දුක කියලා. ඔය රජය විසින් අපට සංසිඳලා දෙන්නේ සමාජගත දුක විතරයි. චිත්තසංතානගත දුක Taman ළඟ තියෙන දෙයක්. ඒ චිත්තසංතානගත දුක සංසිඳවා ගැනීම සඳහා තමයි ධර්මය සරණ කරගන්න අවශ්‍ය වෙන්නේ. අන්න ඔබ ධර්ම ශ්‍රවණය කරන්න ඕන, මේ දේවල් තේරුම් අරගන්න. වැටහෙනතුරු තේරුම් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ සඳහා කල්යාණ මිත්‍ර සේවනයේ භාවිතා කරන්න ඕන. නැවත නැවතත් ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් ගන්න ඕන. ඉන් පසුවයි ඔබට ධර්මයේ සරණ කරගන්න ලැබෙන්නේ. එවිටයි වර්තමාන සමාජයේ ඉන්න ජීවත් වෙන අය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරලා සමාජයේ අවුලටපත් කරන්නේ නැති නිවුණ මිනිසුන් පිටසක් බවට පත් කරන්නේ. වර්තමාන සමාජයේ නිවුණ මිනිසුන් වන්ට ඕනේ පූජ්‍යපක්ෂයේ පමණද? නැහැ, වැඩිපුර අවුල් ඇති කරන්නේ ගිහි සමාජයයි. ඒ නිසා ඔවුනුත් නිවුණ මිනිස්සු බවට පත් වෙන්න වෙනවා. නිවුණ මිනිස්සු බවට පත් වීම සඳහා පළමුකොට සද්ධර්මයේ තේරුම් කරගත්තා වූ කල්යාණ මිත්‍රයන් හමු වී ඔවුන්ගේ ඇසුරෙන් සද්ධර්මයේ තේරුම් අරගෙන තමා ධර්මය සරණ කරගන්නා කෙනෙක් බවට පත් වෙන්නට වෙනවා. විශේෂ කර ගැනීම සඳහා ඔබ හැම දෙනාට අද අප මේ සබ්බපාපස්ස අතරනම් කුසලසුත සම්පදානමති ගාථාව ඔස්සේ ධර්මයේ පැහැදිලි කිරීම සඳහාගත් කාලය තුල කාලයට ගැළපෙන ආකාරයට කරුණු පැහැදිලි කරනු ලැබුවා. ඔබ හැම දෙනාම ධර්මයේ තේරුම් අරගන්න, නැවත නැවත කල්පනා කරලා බලන්න, සාකච්ඡා කරන්න. කල්පනා කරනවාට කියනවා සම්මර්සන ඥානය වැඩෙනවායි කියලා. සාකච්ඡා කිරීම නිවන දියුණු වෙන එකක් තමයි යම්නම් පිරිස එකතු වෙලා යහපත් දිනන අදහසින් නෙමෙයි, කරුණ පැහැදිලි කරගන්න අදහසින්. එසේ කරගැනීම තුළින් ඔබට ගෞතම සාසනයෙහි මතුවෙන සද්ධර්මෙහි පිළිසරණ ලබාගෙන සසර දුක්ඛයන්ගෙන් මිදෙන්නට, මෙම නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධය තුළ පවතිනා වූ දුක්ඛෙන් මිදෙන්නට මෙම ධර්ම දේශනාව උපනිශ්‍රේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්ථාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා සිරං රක්ඛං සිතං සදා සෑම දිනාතම පෙරවන් සරණයි.